සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල් සුරක්ෂිත කිරීම සඳහාද අප පියවර ගන්නවා. මේ අරමුදල් දෙක එකට එක්කොට ජාතික විශ්‍රාම පාරිතෝෂික අරමුදල් නමින් නව අරමුදලක් පිහිටවන. ඒ අනුව රුපියල් ට්‍රිලියන 1.7ක වත්කම් මේට දැනපත් වෙනවා. එහි පාලන කටයුතු සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරන්නේ ව්‍යවස්ථායක සභාවේ අනුමැතිය ඇතුවයි. අරමුදල සුපරීක්ෂණය කිරීමේ වගකීම මහජන ධන භාරයට පැවරේ. සේවක සේවිකාවන්ගේ විශ්‍රාම සමය සුරක්ෂිත වන පරිදි නව ජාතික විශ්‍රාම වැටු ක්‍රමය අප හඳුන්වා දෙනවා. විනිමය පාලනය කටයුතු වඩාත් ක්‍රමවත් කිරීම සඳහා නව විනිමය කළමනාකරණ පනතක් ඉදිරිපත් කරනවා.